ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අජිත් මහත්මා, මාලිකි නෝන ප්‍රධාන මේ පින්වතුන් හැමදෙනෙක්ම අද දින විහාරස්ථානයට පැමිණිලා මේ බෝධින වහන්සේ අභියසට ඒකරාශී වෙලා ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වන්දනාමානන කරලා, ඒ වගේම මේ බුද්ධ පූජා ආදිය සිදු කරලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් විශේෂයෙන්ම අජිත් මුණසිංහ මහත්මයාට ආශිර්වාද කරන්නටයි මේ පින්තුන් බලාපොරොත්තු වන්නේ. අජිත් මහත්මයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සිදු කරන ආශිර්වාදාත්මක බෝධි පූජාත්මය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් පින්තුන් දන්නවා අප මේ ජීවිතේ ලබා ගත්තේ සතර හුඟක් දාන ආදී පින් දහම් කරලා ඒ සිද්ධ කළා වූ පින්කම් වල ප්‍රතිඵලයක් විදියටයි අපි මේ උතුම් දුර්ලභ වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් සම්බුද්ධෝත්පාද කාලයක ලැබලා තියෙන්නේ. අන්නේ ලැබුවා වූ ජීවිතය තුළ අප බොහෝ කාලයක් මේ සමාජය තුළ සතුටෙන් ජීවත් වෙලා තියෙනවා. ඒකට මූලික වශයෙන් හේතුනේ එක අතකින් අප සතර ජීවිතයේ කරපු පින්කම්, ඒ වගේම මේ ජීවිත කාලය කළා වූ කරන්නා වූ පින්කමල ආශිර්වාදය. ඉතින් විශේෂයෙන්ම අජිත් මහත්මයාගේ ජීවිතයේ දෙස බලන විට ඔබතුමා කුඩා කාලයේ පටන් සිදු කළා වූ පින්කම් සිහිපත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ රටට පැමිණියාට පස්සේ ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අප්‍රමාණ පින්දහම් සිදු කරලා තියෙනවා. ඒ පින්කම් ඔබතුමාට නිරතුරුව ආශිර්වාදයක් වෙනස පවතිනවා. විහාරස්ථානයේ දිනුවට ස්වාමින් වහන්සේලාගේ සුඛ විහරණය සඳහාත් අජිත් මහත්මයා මාලිකි නෝන ඔබ විශාල පරිත්‍යාගයක් කැපවීමක් දායකත්වයක් දක්වලා තියෙනවා. දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් විවිධ ආකාරයෙන් පුණ්‍ය ධර්ම කුසල ධම් ජීවිතයට ඒක රාශිය කරගෙන තියෙනවා. ඉතින් ඒ පින්කම් ඔබේ ජීවිතයට නිරතුරු ආශිර්වාදයක් වෙනස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප කරන්නා වූ පින්කම් වඩාත්ම ශක්තිමත් කරගන්නට අප කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව. අපි නොඑක ආකාරයෙන් දානමය පින්කම් සිදු කරනවා. ඒ දානමය පින්කම සිදු කිරීම ලොකු කුසලයක්. විශේෂයෙන්ම සංඝ සතු දානමය පින්කම් ආදිය මේ සම්බුද්ධ ශාසනයේ සුවිශේෂ පින්කම් වශයෙන් සඳහන් කරනවා. ඉතින් මේ පින්තුණගේ ජීවිත කාලය තුළ ඒ වගේ පින්කම් සිය නිවසේට ස්වාමීන් වහන්සේලා වැඩමවලා නොඑක් අවස්ථාවලදී සිදු කළ තියෙනවා. ඒ දානමය පින්කම් වගේම එකලා වූ දානමය පින්කම් නිතර නිතර සිහිපත් කරනවා නම් ඒක හුදෙක් දානයක් පමණක් නෙවෙයි, ඒක භාවනාවක් වෙනවා, ඒක ඡාගානුසති භාවනාවක් වෙනවා. ඒ වගේම ඔබ සිදු කළා වූ සීලමය කුසල ධර්ම නිරතුරුව පංචශීලයේ ආරක්ෂා කරමින් අජිත් මහත්මයා ජීවිතය තුළ ගත කළා වූ සිල්වත් ජීවිතය නිතර නිතර සිහිපත් කරනවා නම් ඒක සීලමය පින්කමක් කුසලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුසති භාවනාවක් බවට පත් වෙනවා. ඔබේ දෑතින් හරියම්බ කරපු ධනය ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අප්‍රමාණ කැපවීම සිදු කළා තියෙනවා. විශේෂයෙන් ස්වාමින් වහන්සේලා කරපු අපෝපස්ථාන සිහිපත් කරනකොට ඒක එකාතකින් සංඝ සතු දානමය පින්කමක් වෙනවා. අනිත් අතින් ඒක සංඝගුණ සිහිපත් කිරීම තුළින් අපට සංඝානුසති භාවනාව සිදු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ ධර්මශ්‍රවණය කරනවා, ඒක කුසලයක්. ඒ සිදු කළා වූ ධර්මශ්‍රවණයේ පින්කම් වලින් ඇති කරගත්තා වූ ධර්මඥානය පින්කම් පිළිබඳව, කුසලයන් පිළිබඳව, පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම, මේ වගේ කරුණු නිතර නිතර සිහිපත් කරනවා නම්, ධර්මයේ ස්වකහතාදී සදහම් ගුණ සිහිපත් කරනවා නම් ඒක ධම්මානුසති භාවනාව බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අපසිද්ධ කරන දානය ඡාගානුසති භාවනාවක් වෙනවා නම්, ඒ වගේම අපසිද්ධ කරන සීලමය පින්කම සීලානුසති භාවනාවක් කරගන්න පුළුවන් නම්, ඔබේ දෑතින් ස්වාමින් වහන්සේලාට සිදු කරන දානමය පින්කම් අපට නිතර සිහිපත් කරනවා නම් ඒක සංඝානුසති භාවනාවක් බවට පත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන මේ බුද්ධ පූජාමය පින්කම් බුදුහාඳුරන්ගේ බුදු ගුණ නිතර සිහිපත් කරනවා නම් ඒක බුද්ධානුස්සති භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම නිතරම සබ්බේ සත්තා බාන්ධ සුඛිතාර්ථා කියපු විදියට මෙත්සිත පුහුණු කරන්න පුළුවන් නම් ඒක මෛත්‍රී සංඥාව වෙනවා. මෙත්තා චේතු විමුක්තිය බවට පත් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ ජීවිත කාලයේ පුරා කරන්නා වූ දාන ආදී පින්දහම්, ඒ වගේම බුද්ධ පූජා ආදී අපට භාවනාවක් බවට පත් කරගන්න පුළුවන් නම්, ඒ සිත කරන්නා වූ ක්‍රියාවන් කුසලයන් නිතර නිතර සිහිපත් කිරීම භාවනාවක් වශයෙන් වඩනවා නම් අපේ කුසලයේ තාම ශක්තිමත් කරගන්නට අපට හැකියාව තියෙනවා. අන්න ඒ තුලින් එකතකින් අපට මේ ජීවිත කාලයේහි නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණ මිත්‍රාශ්‍රය ආදී මේ කරුණ සම්පාදනය කරගන්නට මේ කුසල අපට හේතු වාසනා වෙනවා. විශේෂයෙන්ම නිතර මෛත්‍රී සංඥා වැඩීම, සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන පැතුම අපට නිතර පුහුණු කරන්න පුළුවන් නම්, ඒක තමන්ට තියෙන අකුසල කර්ම අපලෝපාදරව දුරු කර ගැනීමෙහි ප්‍රබලතම කුසල කර්මයේ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙත්තා චේතු විමුති සූත්‍රය වැනි දේශනාවලදී ඉතාම පැහැදිලිව දේශනා කළා. මේ ලෝකයේහි ලෞකික ජීවිතය තුළ සිදු කරන්නා වූ කුසල දහම අතුරින්, පුණ්‍ය කර්ම අතුරින් වඩාත්ම ප්‍රබලතම පුණ්‍ය කර්මය ලෙස සලකන්නේ මෛත්‍රී සංඥාව වැඩීම කියලා. ඉතින් අජිත් මහත්මයාට මේ කරුණ නිතර නිතර සිහිපත් කරන්න පුළුවන් නම් ඒක ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම මේ විහාරස්ථානය ගැන හිතනකොට මේ පින්තුන නොකෝ සතුටක් ඇති කරගන්න පුළුවන්. ඔබේ මහන්සියෙන්, කැපවීමෙන්, උදව්පකාර වලින් වර්ධනය වෙච්ච, දියුණු වෙච්ච මේ විහාරස්ථානය, එහි වැඩ සිටින ස්වාමින් වහන්සේලා ලෝකයට ධර්ම දේශනා කිරීම ආදී සිදු කරනවා. මේ විහාරස්ථානයට බොහෝ දෙනෙක් ඇවිදෙලා පින්දහම් සිදු කරනවා. මේ උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට ඔබේ ජීවිත කාලය තුර ඔබ කළා වූ කැපවීම නිතර නිතර සිහිපත් කරන්න, ඒක ඔබේ ජීවිත ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ කුසල ධර්ම වලින් ඒවා සිහිපත් කිරීමෙන් අපේ ජීවිතයට සලසා ගන්නව මේ ආශිර්වාදය ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. ඉතින් අජිත් මහත්මයාට මලිකිනවරට විහාරස්ථානය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා අජිත් මහත්මයාට නිරතුරු ආශිර්වාද කරනවා. ඔබතුමා කරන කැපවීම, ස්වාමින් වහන්සේලා දක්වන ගෞරවය, උපකාරය මේ විහාරස්ථානයේ ශක්තිමත් කරන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ සියලු පින් කමල ආශිර්වාදයක් මේ වෙලාවේ පිරිනමමින් ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කළා වූ මල්, පහන්, සුවඳ දුන්, දැහැත් බෙහෙත්, ගිලන් ප්‍රසාදයේ මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත්, බෝධීන් වහන්සේ වෙනුවෙනුත් අප පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන්, උතුම් සම්බුද්ධ පූජාමය පින්කම ආනිසංසයෙන්, බෝධි වන්දනාමය පුණ්‍ය ධර්ම ආනිසංසයෙන්, මේ පින් අනුමෝදන් වන සමදෘෂ්ටි දෙවියන්ගේ ආශිර්වාදයෙන්, මේගේ ඥාතීන්ගේ ආශිර්වාදයෙන් මේ පින් උතුම් හැමදෙනාටම සියලු යහපත අභිවෘද්ධිය සිද්ධ වේවා. විශේෂයෙන් අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අජිත් මුණසිංහ මහත්මයාට මේ සියලු පින් කමලානි සංසේනොත් විහාරස්ථානය ආරම්භ කිරීමේ පටන් මේ මොහොත දක්වා සිදු කළා වූ අප්‍රමාණ කුසල ධම්මලානි සංසේනොත් මේ ස්වාමින් වහන්සේලා රකින සීලාදී ප්‍රතිපත්තිවලානි සංසේ බලයනොත් පින්වත් අජිත් මුණසිංහ මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබාවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එම ප්‍රාර්ථනාවත් ඇතුව දැන් ස්වාමින් වහන්සේලා බුද්ධ වන්දනාමය, බෝධි පූජාමය පින්කම් සිදු කරමින් අජිත් මහත්මයා ඇතුළු ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ පින්කම සිදු කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.